සම්පූරිතා පමිත පාරමිතා බලේන විද්වන්සියෝ කිල කිලේස සමෝහජාලං සේනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ද මමලං හදයේ ඨපෙන්ත්වා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ජරා ධම්මෝ හි ජරං අනතීතෝති අබින්හං පච්ච වෙක්ඛිතම්බං ඉත්‍යාවා පුරිසේන වා පම්බජිතේන වා ගහට්ටේන වාති. සැනවත් වාසනවන්ත පින්තුනි, අද දින ඔබ බලාපොරොත්තු වන්නේ මේ ධර්ම දේශනාවට අනුකම්පාන් දීලා ඔබේ කුසලයේ දිනු කර ගන්නටත් ඔබේ ජීවිතයට ආශිර්වාදයේ සලසා ගන්නටත්. ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස්හි ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ මයින්ඩ්ෆුල්නස් මෙඩිටේෂන් සෙන්ටර් කේන්ද්‍ර කරගෙන පවත්වාගෙන යන ලබන MMCTV USA සද්ධර්ම වාහිනී නාලිකා ඔස්සේ ප්‍රචාරය කරන මෙම ධර්ම දේශනාවෙන් අද අප විශේෂයෙන් බලාපොරොත්තු වන්නේ අද දින උපන්දිනය සමරන මල්කේ මොනසිංහ මහත්මියට ආශිර්වාද කරන්ටත්, එවැගේම එතුමියගේ ස්වාමි පුරුෂයා වන අජිත් අනුරුද්ධ මොනසිංහ මහත්මයාට ආශිර්වාද කිරීම සඳහායි මේ ධර්ම දේශනාව පවත්වන්නේ. ධර්ම ශ්‍රවණය කිරීමෙන් ජනිත ගන්න කර ගන්නා වූ මේ කුසලයේ පුණ්‍යඵලය ඒ දෙපළගේම ජීවිතයේහි නිරෝගී සම්පත්තිය, දිගාසිරි සම්පත්තිය සලසා ගන්නට හේතු වාසනා වේවා කියලා අප ආරම්භයේදීම ආශිර්වාද කරනවා. පින්තුනි, ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ වසර 50කට ආසන්න කාලයක් ඉතා දිගු ගමනක් ඇවිල්ලා සමාජයට මහත් වූ මෙහෙවරක් කරපු ආයතනය. ශ්‍රී ලංකා ඇමරිකා බුද්ධ ධර්ම සොසයිටියෙන් ආරම්භ කෙරුණු මෙම විහාරස්ථානය ගත වුණු 800 වසරකට ආසන්න කාලය තුළ ඒ දියුණුව සඳහා සදහවත් ගිහි පිනතුන් රැසක් සහ ස්වාමින් වහන්සේලා රැසකගේ අනුග්‍රහය සැලසුණා. මේ විහාරස්ථානයේ මේ තත්ත්වයට පත් කරගන්නට උදව්පකාර කරලා මිය ගිහිපු හැම දිනාටම අප පුණ්‍ය ආනුමෝදනා කරනවා. මේ සඳහා සිය දායකත්වයේ දක්වලා අනුශාසකත්වයේ දක්වලා අපවත් කියවදාල සීලම ස්වාමීන් වහන්සේලා අප පුණ්‍ය ආනුමෝදනා සහිතව මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. ඒ වගේම දැන් ජීවත් වෙන ඊට උදව් උපකාර කළ හැම දිනාටම අප දිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කරමිනුයි මේ ධර්ම දේශනාව සිදු කරන්නේ. විශේෂයෙන්ම අප විහාරස්ථානයට වසර 45කට අධික කාලයක් ඒ දිනු සඳහා කැපවෙච්ච දෙබලක් වශයෙන් අජිත් මහත්මයා මල්ගිනවන අපට සඳහන් කරන්න පුළුවන්. එයත්නම් මේ රටට පැමිණිච්ච මුල් කාලේ පටන්ම මෙහි දිනුවට බෙහෙවින්ම කටයුතු කරපු ඇත්තන්. විශේෂයෙන්ම මෑත කාලයේ දිනු සඳහා ඒ පින්නතුන් බොහෝ දෙනෙක්ගේ සහයෝගය ලබාගෙන මේ විහාරස්ථානයේ අද තාම මනරම් ඉඩකඩ සහිත පුළුල් සේවයක් කරන ස්ථානයක් බවට පත් කළ තියෙනවා. ඒ නිසා අප එපිනුතුන් කළා වූ සියලු සහයෝගයන්, උපකාරයන්, අනුග්‍රහයන් කෘතවේදීව මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. ඒ අතර මේ විහාරස්ථානයේ දියුණුවට කටයුතු කරලා අද වැඩ සිටින ඒ සියලුම ස්වාමින් වහන්සේලා අප ඉතාම කෘතඥතාපූර්වක මේ වෙලාවේ සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරනවා, ආශිර්වාද කරනවා. අද අප ධර්ම දේශනා කිරීම සඳහා මාතෘකා වශයෙන් තෝරාගත්තේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ සඳහන් වන තහන කියන සූත්‍රය. මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා මේ ලෝකයේ තියෙන කාරණා පහක් ගැන නිතර සිහිපත් කරන්නේ කියලා. ඉත්‍යාව, පුරිසේනවා, ගහටේනවා, පබජිතේනවා. ගිහියෙක් වුණත්, පැවිද්දෙක් වුණත්, ස්ත්‍රියක් වුණත්, පුරුෂයෙක් වුණත් නිතර සිහි කර යුතු කාරණා පහක් මෙහිදී දේශනා කරනවා. මොනවද ඒ කාරණා පහ? ජරා ධම්මෝන් ඊ ජරණ අනතීතෝති අභින්හන් පච්චේකිතබ්බන්. මම ජරාවට පත්වෙන කෙනෙක්, ජරා ධර්මීය සහිත කෙනෙක්, ඒ ජරාව නොයෙකුහු කෙනෙක් කියන එක නිතර මෙනෙහි කරන්න කියලා දේශනා කළා. ව්‍යාධි ධම්මෝන් ඊ ව්‍යාධින් අනතීතෝති අභින්හන් පච්චේකිතබ්බන්. මම ව්‍යාධි ධර්මයේ කොට ඇති කෙනෙක්, ව්‍යාධිය නොයෙකුහු කෙනෙක් කියන එක, ලෙඩවීම නොයෙකුහු කෙනෙක් කියන එක නිතර සිහිපත් කරන්න කියලා දේශනා කළා. මරණ ධම්මෝන් ඊ මරණං අනතීතෝති අභින්හන් පච්චේකිතබ්බන්. මම මරණයේ ධර්මතාව කොට ඇති කෙනෙක්, මේ මරණ ධර්මතාවයේ නොයෙකුහු කෙනෙක් කියන එක නිතර සිහිපත් කරන්න කියලා දේශනා කළා. ඊළඟ සඳහන් කරනවා සබ්බේ පියේහි මනාපේහි නානා භවෝ විනා භවෝ අභින්හන් පච්චේකිතබ්බන්. අප කැමැති ප්‍රියමනාප සියලුම දේවල් වලින් අපට වෙන් වෙලා යන සිද්ධ වෙනවා. ඒව වෙනස් වෙනවා කියන එක, ප්‍රියමනාප සියලුම දේවල් වෙනස් වෙන බව, අප කැමැති විදිහට නොපවතින බව ඊතන මෙහි කරන දේශනා කළා. ඒ කාරණා හතර දේශනා කරලා පස්වෙනි කාරණා විදිහට දේශනා කරන්නේ කම්මසකෝමි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දු ආදී වශයෙන් තම කර්මයේ දායාදු කොට ඇති කෙනෙක්, ඒ කර්මය තමයි අපේ සැබෑ උරුමය කියන එක නිතර මෙනෙහි කරන්නයි කියලා දේශනා කළා. පින්නතුනි, මෙන්න මේ කාරණා පහ අපේ ජීවිතයේහි, මේ ලෝකයේහි ජීවිතය සාර්ථක කරගන්නත්, විශේෂයෙන් අපේ සමාජගත ජීවිතයේ මැනවින් පවත්වා ගන්නටත්, මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන්නත් විතරක් නෙවෙයි, මේ ජරා, ව්‍යාධි, මරණ, ප්‍රිය විප්‍රයෝග සහ කර්මය කියන මෙන්න මේ සියලුම දේවල් ඉක්මවන මාර්ගයත් ධර්මය තුළින් ඉතාම මැනවින් දේශනා කළා තියෙනවා. මේ කාරණාව ඉතාම සරල දේ ඉඳන් ගැඹුරුම මට්ටම දක්වා අපිට ලැබිලා තියෙන වෙලාව අනුව පැහැදිලි කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ අපේ ජීවිතයට සැනසීම ලබාගෙන දෙන, දුකෙන් නිදහස් වීමට හේතු වන ඒකායන ප්‍රතිපදා විදියට ඔබ අප විශ්වාස කරනවා. ඒ ධර්මය දැනගත්තු පමණට අප ධර්මයට සමීප වෙනවා. ධර්මය සහ අප එකක් බවට පත් වෙනවා. ඒ ධර්මය තුළින් අපේ සංතානගත සකල විද දුක් සමුදායෙන් නිදහස් වන්නට අපේ උපයෝගී කරගන්නවා. ඒ යානිසංස විදියට අපට මෙලොව ජීවිතයත් සතුටෙන්, සැනසීමෙන් දුක් අඩු කරගෙන ජීවත් වෙන්න පුළුවන් වගේම මරණය මතු ජීවිතයේ සුගතිගාමී කරගන්නට, ඇතැම් විට අපේ ප්‍රඥාව ඉහළ මට්ටමට පත් කරගත්තොතින් මේ ජීවිත කාලයේම දුකෙන් සපුරා නිදහස් වෙලා මේ ජරා, මරණ, ශෝක, පරිදේවාදී මේ සියලු දුක් වලින් නිදහස් වෙලා අපට තවදුරටත් ලෝකෙට සේවය කරමින් ජීවත් වන්නටත් අවස්ථාව සැලසෙනවා. මේක තමයි අපේ සදහම් මඟ කියලා කියන්නේ. ධර්මයේ තියෙන ප්‍රධානතම ලක්ෂණ දෙකක් තමයි සන්දිට්ඨික සහ අකාලික කියලා කියන්නේ. ඒ ධර්මය අප ජීවිතයට පුරුදු පුහුණු කරනකොට මේ ජීවිත කාලය තුළදී මේ ආනිසංස දැක ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, වඩා ඉක්මනින් ඒ ධර්ම නිසිසේ පිළිපදින මොහොතේම අපට දුකෙන් නිදහස් වන්නට හැකියාව තියෙනවා. සාමාන්‍ය අප දෛනික ජීවිතයේ කරන දේවල් වලදී එහි ප්‍රතිඵල ලබන්නට අපට කාලයක් ගත වෙනවා. ඒ බොහෝ දේවල් කාලිකයි. කාලික කියන්නේ කාලයක් ගත වෙනෙහි ප්‍රතිඵල ලබන්න. අපි දානයක් දුන්නොත්, ඇතැම් වෙලාවට සීලයක් රැක්කොතින් කිසියම් වෙලාවක කාලයක් ගත වෙනවා. හැබැයි අපි ධර්මයේ ගැඹුරම තැනින් ඒක ක්‍රියාත්මක කරොත් ලෝකෝත්තර දර්ශනයක් සහිතව සම්මා දිට්ඨිය ඉහළටම දියුණු කරගෙන සුතමේ ප්‍රඥාව සාක්ෂාත් කරගෙන අප මේ ධම්ම මගට පිවිසියොතින් අපට ලැබෙන ලොකුම ප්‍රතිලාභය තමයි මේ මොහොතේම අපට ඒ ධම්මයි ප්‍රතිඵල අසිරිය දැක ගන්නට අවස්ථාව සැලසෙනවා. මේ කාරණා පහ අප මුලදී සාමාන්‍ය විදිහට සඳහන් කරනවා. ජරා, ව්‍යාධි, මරණ කියන මෙන්න මේ තුන ධර්මතා විදිහට සලකනවා. ඒ වගේම දුකක් විදිහට සලකනවා. ජරා ධර්මය එකක්, ජරා දුක කියන එක එකක්. ව්‍යාධි ධර්මය කියන එක එකක්, ව්‍යාධි දුක කියන එක එකක්. මරණ ධර්මය කියන්නේ එකක්, මරණ දුක කියන්නේ තවත් එකක්. මේ දෙකේ අන්‍යෝන්‍ය සම්බන්ධකුත් තියෙනවා. හැබැයි මේ දෙකේ ලොකු වෙනසකුත් තියෙනවා. යම්කිසි කෙනෙකුට ජරා, ව්‍යාධි, මරණ කියන මෙන්න මේ දුක් දෙකෙන් නිදහස් වෙලා හැබැයි තවදුරටත් ඔහුට මේ ජරා ධර්මයේ දකිමින් ජීවත් වන්නටත් පුළුවන්කම තියෙනවා. ඒ නිසා බුදුදහමෙන් නිතර අපට අනුශාසනා කරන්නේ ජරා, ව්‍යාධි, මරණ කියන මෙන්න මේ දුකෙන් සම්පූර්ණ නිදහස් වෙනට. ඒ නිදහස් වෙන මාර්ගය තමයි ආරසංගික මාර්ගය විදියට සම්මාදිට්ඨියාදී ප්‍රධාන සූත්‍ර රැසක දේශනා කරලා තියෙනවා. මේ සියලු දුක් සමුදාය අපේ ජීවිතයට එන්නේ අවිද්‍යා සහගතව අප ලෝකය ඇසුරු කරලා රූපය තුළ අපේ හිත බැස ගැනීමේ ප්‍රතිඵල විදියටයි අපට මහලු වීම, ලෙඩ වීම, මරණ, ප්‍රිය විප්‍රයෝග සහ කර්මදාය ආදියන් මේ සියල්ලක්ම එන්නේ ජීවිත අවබෝධය නිසිසේ නොලැබීම හේතුවෙන්. එනිසායි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ ලෝකේ යම්තාක් දුකක් තියෙනවා නම් ඒ දුක සපුරාම එන්නේ බාලයා කරයි, පණ්ඩිතයා නුවණැත්තා කරා දුක එන්නේ නැහැ කියලා සඳහන් කළා. මොකක්ද බාලකම, මොකක්ද පණ්ඩිතකම කියලා කියන්නේ? බාලයා කියලා කියන්නේ මේ ලෝකේ ඇසුරු කරද්දී නිසිසේ ප්‍රඥාව නැති කෙනා. අපෙන් ලෝකයට ප්‍රතිචාර දක්වද්දී ලෝකයේ පිළිබඳව අනවබෝධය නිසා නැත්නම් අප ඇසුරු කරන රූපයේ පිළිබඳව අනවබෝධය නිසා හිත රූපය තුළ වැසගත්තොත් අපට සියලු විදියේ දුක්වලට මුහුණ දෙන සිද වෙනවා. ඒක තමයි බාලකම කියලා කියන්නේ, අවිද්‍යා සහගත ස්වභාවය කියලා කියන්නේ. හැබැයි අප නිසිසේ නුවණ ලබා ගත්තොතින්, නුවණින් ලෝකයේ ඇසුරු කළොතින් අන්නෙහිදී අප බාහිර ලෝකයේ නිදහස් වනටත් අභ්‍යන්තර නාමයන්තේ නිදහස් වනටත් අවස්ථාව සැලසෙනවා. භාගතුන් වහන්සේ මෙහිදී මුලදීම සඳහන් කරනවා ව්‍යාධි ධම්මෝහි ව්‍යාධින් අනතීතෝති අභින්නන් පච්චවේකිතම්මං. තමා ව්‍යාධියට පත්වන කෙනෙක් ව්‍යාධි ධර්මතාවයේ ඇති කෙනෙක් කියන එක නිතර සිහිපත් කරන්න. ඒ ව්‍යාධිය, ඒ ජරා බව නොයෙකුත් කෙනෙක් කියන එක නිතර මෙනෙහි කරන්න කියලා දේශනා කළා. ජරා ධම්මෝම්මි ජරා අනතීතෝති අභින්නන් පච්චවේකිතම්මං. තමා මහලු වෙන කෙනෙක් කියන එක නිතර මෙනෙහි කරන්න, මහලු බව නොයෙකුත් කෙනෙක් කියන එක නිතර මෙනෙහි කරන්න සඳහන් කළා. මරණ ධම්මෝම්මි මරණං අනතීතෝති අභින්නන් පච්චවේකිතම්මං. මරණ ධර්මතාවයට පත් වෙන කෙනෙක් මරණේ නොයෙක් වූ කෙනෙක් කියන එක නිතර සිහිපත් කරන්න කියලා දේශනා කළා. ඇයි බුදුරජාණන් වහන්සේ අපට මේ ජරා, ව්‍යාධි, මරණ කියන මේ තුන සිහිපත් කරන්න කියලා දේශනා කළේ? අප ජීවත් වෙන කාලයේහි ක්‍රමානුකූලව ටිකෙන් ටික වයසට යනවා. මේක තමයි මේ ශාරීරික ස්වභාවය. ඉපදෙච්ච මොහොතේ පටන්ම මේ ශාරීරික කොටස් ක්‍රමානුකූලව දිරවටපත් වෙනවා. ඒක හැම භෞතික දෙයකම තියෙන ස්වභාවය. ඒ අප මනුෂ ජීවිතයක් ගත්තොතින් ඒ ස්වභාවය තමයි. අපේ ශරීරයේ සෛල වර්ධනය වීම මුල් වකවානුවේ බොහොම වැඩියෙන් සිද්ධ වෙනවා. දිරාපත් වෙන එක එතකොට සිද්ධ වුණත් අපට දිරාපත් වීමට වඩා පේන්නේ වර්ධනය පේන්නේ. ඒ නිසා අප බොහෝ විට ශරීරය දිහා බලලා සතුට වෙනවා. හැබැයි ජරාව කියන එක මුල් කාලේ පටන්ම හටගන්න දෙයක්. කාලයක් ගිහිල්ලා අපේ ශරීරයේ වර්ධනය ක්‍රමයෙන් අඩු වෙනකොට ජරාවටපත් වීම අපට ප්‍රකටව පේනවා. අන්නේ ප්‍රකට වෙනකොට අප බොහෝ විට දුකටපත් වෙනවා. අර මුල් කාලයේදී අප යෝන් වයසේදී මේක තේරුම් නොගෙන හිටියොතින් මහලු වෙන බව නොදැන ඒ පිළිබඳ අනුභවයෙන් අපි හිටියොතින් එකාටකින් අපට මේ ජීවත් වීම පිළිබඳව නැත්නම් විශේෂයෙන් යෝන් බල පව පිළිබඳව යොම්බන මදේ කියන කැටි වෙනවා. අපේ ශරීරයේ ලස්සනට තියෙන යෝන් කාලයේදී අප හිතන්නේ හැමදාම මේක එක වගේ තියෙන දෙයක් කියලා අපි ඒ කාලේ බොහොම ආඩම්බර වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ යෝන් බව තුළින් ගත හැකි සැබෑ අධ්‍යාපනික සහ ආධ්‍යාත්මික ප්‍රතිඵල අප ලබා ගැනීම ප්‍රමාද කරනවා. අනිත් පැත්තෙන් ජරාවට මහලු බවට පත්වෙන අනිත් ලෝකයේ මිනිසුන් අප අවමානයට ලක් කරනවා මෙන්න මේ යොම්බන මදයේ යෝන් මදයේ නිසා. අන්නේ යෝන් මදයේ දුරු කරගන්නට උපක්‍රමයක් ඉදිරියටයි බුදුරජාණන් වහන්සේ අපට මුලදී මේක දේශනා කළේ. ඒ නිසා යම්කිසි කෙනෙක් මෙන්න මේ තමා මහලු වෙන කෙනෙක් කියන බව කල්පියාම දැන හඳුනා ගත්තොතින් ඔහුට ලැබෙන ප්‍රධානතම ප්‍රතිඵලය තමයි ඔහුගේ ජීවිතයේ යෝන් බව නිසා නැත්නම් රූප සම්පත්තිය නිසා කිසියම් විදිහේ ආඩම්බරය මදය ප්‍රමාදයක් ඇති වෙනවා නම් අන්න ඒක දුරු කරගන්නට ඔහුට අවස්ථාව සැලසෙනවා මෙන්න මේ කාරණේ නිතර මෙනෙහි කිරීම හේතුවෙන්. භාගතුන් වහන්සේ මේ දේ සඳහන් කරනවා ඉත්‍යාවා පුරිසේනවා පබ්බජිතේනවා ගහටේනවා. ස්ත්‍රියක් වුණත් පුරුෂයෙක් වුණත් ගිහි කෙනෙක් වුණත් සාමෙන් වහන්සේ කෙනෙක් වුණත් හැමදෙනාම අභින්නන් පච්චේකිතබ්බම් නිතර මෙනෙහි කරන්න ඕන. වරක් දෙකක් නෙවෙයි ජීවිතයේ ඉඳ ලැබෙන සෑම අවස්ථාවකදීම දිනකට බොහෝ වාර ගණනක් තමා මහලු වෙන කෙනෙක් මහලු බව නොයෙක්ම ඔබ කෙනෙක් කියන එක නිතර මෙනෙහි කරන්න කියලා ධර්මයේ තුල සඳහන් වෙනවා. විශේෂයෙන් රට්ටපාල ස්වාමීන් වහන්සේ වැනි අය ගිහි සැප අත්හැරලා පැවිදි ජීවිතයට පත් වෙන්න බුදුරජාණන් වහන්සේ වෙතින් අසා දැනගත්තු ප්‍රධාන කාරණයක් තමයි මේක කියලා ඔහු සඳහන් කරනවා. උන්වහන්සේ ප්‍රකාශ කරනවා උපනීයති ලෝකෝ අද්දුවෝ, මේ ලෝකයේ ටිකෙන් ටික මහලු භාවයට දිරාපත් වීමට මරණය කරා සමීප වෙමින් ඉන්නේ. අන්නේ කාරණ නිසා මම පැවිදි වෙනවා කියලා සඳහන් කළා. ඒ වගේම අත්තනෝ ලෝකෝ අතානෝ ලෝකෝ අනවිස්සරෝ, නැත්නම් අත්තානෝ ලෝකෝ අනවිස්සරෝ, මේ ලෝකයේ පිළිමදව තමාට ඉසුරුමත් බවක් අධිපති භාවයක් පාලනයක් කරන්න බෑ, අන්නේ නිසා තමා පැවිදුණා කියලා සඳහන් කළා. මෙන්න මේ විදිහට පින්නතුනි යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා පිළි අරගෙන ඔහු මේ මහලු භාවයේ කෙනෙක් කලින්ම දැනගෙන හිටියොතින් ඔහුට පුළුවන්කම තියෙනවා එකාතකින් තමන්ට ඇතිවන යෝන් බව පිළිබඳව මාන්නය අඩු කරගන්නටත් ඒ වගේම විශේෂයෙන්ම තමාගේ ජීවිතයේ ශරීර සෞඛ්‍ය සුවතාවයේ රූප සම්පත්තිය තියෙන ජීවිතයේ සුන්දරතම කාලය තුළ තමගේ ජීවිතය දහම තුලින් පෝෂණය කරගෙන ආරස්නගික මාර්ගය තුලින් සිය ජීවිතය ප්‍රබෝධමත් කරගන්නට ලස්සන කරගන්නට ඔහුට පුළුවන්කම තියෙනවා. ඊළඟට සඳහන් කරනවා ව්‍යාධි ධම්මෝන්හි ව්‍යාධින් අනපේතෝති අබින්හං පච්චේකි ධම්මං. අප ව්‍යාධියට ලෙඩ දුක්වලට පත් වෙන අය ඒක නොයෙක්ම ඔබ කෙනෙක් කියන එක නිතර මෙනෙහි කරන්න කියලා. එකතකින් අපි ලෙඩවීම පිළිබඳව ධර්මතාවයට පත් වෙනවා. අනිත් අතින් ඒ ලෙඩ වෙන ශරීරය තමන්ගේ කියලා ගත්තොතින් නිරුද්ධ වෙච්ච රූපය ඇති දෙයක් හිතට ගත්තොතින් අපට ඒ තුලින් දුකක් හට ගන්නවා. මෙන්න මෙවැනි ලෝකයකට අපට මේ කාරණේ අප කලින් එකතකින් මෙනෙහි කළ තිබුණොතින් අපට ලැබෙන ලොකුම ආනිසංසය තමයි අප මේ ජීවිතයේ නිරෝගී කාලය තුළ ආරෝග්‍ය මදයෙන් මත් වෙන්නේ නැහැ. ඇතැම් අය ශාරීරිකව නිරෝගී වෙන කාලේ තමාගේ නිරෝගී භාවය එක දිගටම පවතින දෙයක් කියලා හිතාගෙන ඇතැම් විට තමාගේ ජීවිතෙන් වැරදි දේවල් කරන්න පුළුවන්. ශරීරයට අහිතකර දේවල් කරන්න පුළුවන්. මේ ශරීරය උපයෝගී කරගෙන තමාගේ ජීවිතයටත් සමාජයටත් අයහපත කරන්න පුළුවන්. මෙලවටත් පරලොවටත් හානිකර දේවල් කරන්න පුළුවන්. කිසියම් කෙනෙක් තමා ලෙඩ වෙන කෙනෙක් කියලා බව දන්නවා නම් ඔහු හැකිතාක දුරට කායික වශයෙන් නිරෝගී වෙන කාලේ ඔහු මේ ජීවිතයෙන් ප්‍රයෝජන ගන්න උත්සාහ කරනවා. විශේෂයෙන් තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව සංවර්ධනය කර ගැනීම සඳහා මේ කාලේ වැඩි ඉඩකඩක් වෙන් කරනවා මේ නිරෝගී ශරීරය උපයෝගී කරගෙන. ඒ වගේම ඔබ දන්නවා ඕනම වෙලාවක ඕනම ලෙඩක් තමන්ගේ ශරීරයට වැළඳෙන්න පුළුවන් කියන එක කලින් ඔහු දැනගෙන ඉන්නේ. මේක තමයි ඔහුට ලැබෙන ප්‍රධානතම ආනිසංසය. ඔහු එක්කට කලින්ම සූදානම් වෙලා ඉන්නවා. එක අතකින් ඔහු කායික වශයෙන් සූදානම් වෙනවා, අනිත් අතින් මානසික වන්තිය සඳහා සූදානමේ කටයුතු කරනවා. ඒ වගේමයි ලෙඩ වෙච්ච අනිත් අය ඉන්නවා නම් එයාට පුළුවන් තරම් ඔහු සලකනවා, උපස්ථාන කරනවා. තමාගේ මේ නිරෝගී ශරීරයේ පරිහරණය කරන කාලයේදී එය අනිත් අයගේ සුවතාවය සඳහා, අනිත් අයගේ නිරෝගී භාවය සඳහා උපකාරයක් සේ ඔහු කටයුතු කරනවා. මේකත් නුවණැති සත්පුරුෂ කෙනෙක්ගේ කාරණයක් වෙනවා. විශේෂයෙන්ම ඔහුට තමා ලෙඩ වෙන කෙනෙක් බව තේරුම් ගැනීම තුළින් ඇතිවන ප්‍රධානතම ආනිසංසය තමයි ආරෝග්‍ය මදය දුරු කරගන්නටත් එය අඩු කරගන්නටත් ඔහුට මේ උපකාරයක් සැලසෙනවා. කායික නිරෝගී භාවයෙන් පමණක් ඔහු සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඔහු මානසික සුවතාවය ගැන සඳහන් කරනවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙකුට කායික වශයෙන් අවුරුදු 100ක් වුණත් නිරෝගී වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙත් ඒ වගේ සමහර ශ්‍රාවකයන් හිටියා. බක්කුල ස්වාමීන් වහන්සේ අවුරුදු 160ක් ජීවත් වුණා කියලා කියනවා. උන්වහන්සේට ලොකු රෝගාබාධයක් ඇති වුණේ නැහැ. එහෙම සතර කළපු පින නිසා, ප්‍රාර්ථනාවන් නිසා ඔවුන්ට ප්‍රතිපදාව අනුගමනය කිරීමේ ප්‍රතිඵලයක් විදිහට නිරෝගී වෙන්න පුළුවන්. එහෙත් අප මානසිකව නිරෝගී වෙච්ච අය නෙවේ. අවිද්‍යාව සම්පූර්ණයෙන්ම අනුසයාසයෙන් දුරු කරන තුරු කිසියම් ප්‍රමාණයකින් අප මානසික වශයෙන් අප කෙලෙස් සහිත මනසෙන් දුක් විඳින්මින් ඉන්නේ, රෝගීව ඉන්නේ. අන්නේ මානසික රෝගත් සපුරා දුරු කරන විදියට ඔහු කටයුතු කරන්නට උත්සාහ කරනවා මේ දහම් මගට පැමිණීමේ ප්‍රතිඵල විදියට. තුන්වෙනි කාරණේ විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මරණ ධම්මෝන් හි මරණං අනතීතෝති අබින්නං පච්චයෝගිතබ්බං. මරණය ධර්මතාව කොට ඇති කෙනෙක්, මරණය නොයෙකමපු කෙනෙක් කියන එක නිරතුරුව ස්ත්‍රියක් වුණත්, පුරුෂයෙක් වුණත්, ස්වාමීන් වහන්සේ කෙනෙක් වුණත්, ගිහියෙක් වුණත් නිතර සිහිපත් කරන්න කියලා දේශනා කළා. ඇයි පින්නතුනි මේකට හේතුව? ඇතැම්මයි ජීවත් වෙන කාලයේදී හැමදාම ජීවත් වෙනවා කියලා හිතලා ජීවිත මදයෙන් මත් වෙනවා. අනිත් අයට අයහපත කරනවා. අයහපත් දේවල් වලින් ධනෙ උපයනවා. ඒ විතරක් නෙවෙයි, පරලෝ ජීවිතයත් අසාර්ථක කරගන්නවා. මෙන්න මේ නිසා අප නිරතුරුව සිහිකල යුතු කාරණයක් තමයි අපි මැරෙන අය බව කියන එක. අන්නේ මැරෙන බව සිහිපත් කරන කෙනා එකාතකින් මේ තමන්ට ලැබෙච්ච දුර්ලභ අවස්ථාව වාසනාවන්ත, සුවදායි, මිනිස්සාත්ම භාවයේ සුගතිය සහ විශේෂයෙන්ම බුද්ධෝත්පාද කාලයේ කියන මේ දෙකම එකට මුණගැහිච්ච මේ මොහොතෙහි ඔහු ජීවිතෙන් උපරිම ලෙස ප්‍රතිඵල ගන්නවා. මේ මරණය සිහිපත් කිරීම සමත භාවනාවක්, නීවරණ දුරු කරලීමේ ක්‍රමවේදයක් විදියට සඳහන් කළ තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ජීවිතය අප්‍රමාදී බව දිනු කරගන්නට හොඳම ක්‍රමවේදයක් විදියටත් සඳහන් වෙනවා. ලෝකෙ හිටපු ඇතැම් ප්‍රවීණ අය, ලෝකෙට ලොකු යහපතක් කරපු, විශාල වැඩ කොටසක් කරපු ඇතැම් අය ජීවිතේ වඩපු ප්‍රධානතම භාවනාවක් තමයි මෙන්න මේ මරණ සතිය කියන කාරණය. මරණය කියන එක නිතර සිහිපත් කරලා ඒ මරණයට පත් වෙන කලින් ජීවිතයෙන් ගත හැකි, ගත යුතු උපරිම ප්‍රතිඵලය එයත්න් ලබාගෙන තියෙනවා. අන්න ඒ නිසා අප නිතර මැරෙන බව සිහිපත් කරනවා නම් තමාගේ මේ ජීවිතයෙන් ප්‍රතිඵලයක් ගන්නවා. ඔහු ජීවිත මදය කියන එක හැමදාම ජීවත් වෙනවා කියන මත්වීම අඩු කරගන්න කෙනෙක් වෙනවා. ඒ වගේම මේ ජීවිතයෙන් සමුගන්න දවසට මේ සමාජයට කිසියම් දෙයක් ඔහු ඉතිරි කළ යන උත්සාහ කරනවා. ඒ විතරක් නෙවෙයි, ඔහු මේ දාල යන දේවල් අතුරින් රැගෙන යන පුළුවන් දෙයක් කුසලමේ වශයෙන් ඒසෝ නිදි සුනිහිතෝ අජයෝ අනුගාමිකෝ පහය ගමනීයසු ඒතමාදාය ගච්ඡති කියලා සඳහන් කරපු විදිහට සුරක්ෂිත වූ පුණ්‍ය නිධානය අනුගාමික නිධානයක් තැන්පත් කරගන්න කෙනෙක් වෙනවා. මරණය නිතර සිහිපත් කරන කෙනා. ඒ වගේම ඔහු මරණයට පත් වෙන අනිත් ලෝකයාට ඔහු උපරිම ලෙස යහපත සිදු කරනවා. සමාජයේ අය ජීවත් වන්නට බොහෝ කාලයේ යහපැවැත්ම සඳහා කළ හැකි යම්කිසි වෘත්තීමේ වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් මෙහෙවරක් තියෙනවා නම් ඒ මෙහෙවර උපරිම ලෙස තමාගේ ජීවිතයෙන් සමු ගන්න කලින් සිදු කරන්නට ඔහු අප්‍රමාදීව කටයුතු කරනවා. හතරවෙනි කාරණේ තමයි සබ්බේහි පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ අභිනන් පච්චවිකිතබ්බං. සියලුම ප්‍රියමනාප දේවල් වෙනස් වෙනවා. ඒව තමන්ට අත්හැරලන්න සිදු වෙන බව නිතර මෙනෙහි කරන්න කියලා දේශනා කළා. මොනවද අප ප්‍රියමනාප දේවල්? අප ප්‍රධාන වශයෙන් අපේ ශරීරයට, රූප සම්පන්නියට, නිරෝගී භාවයට අප කැමතියි. ඒ වගේම අප ඇසුරු කරන අයගේ ඒ අය සමග දීර්ඝ කාලයක් ජීවත් වන්නට අප ඇසුරු කරන ධනය, සම්පත්, බඩු භාණ්ඩ මේවා බොහෝ කාලයක් අප පාත්තා ගන්නට උත්සාහ කරනවා. ඒවා හැමදේම හැමදාම සදාකල්ලිම තමා සමග එකට ඉඳී කියලා අප හිතනවා. ඒ දෙයින් වෙන් වෙලා යනකොට අපි බොහෝසේ වෙහෙසටපත් වෙනවා, වික්ෂිප්ත බවටපත් වෙනවා, දරා ගන්න බැරි වෙනවා. අනේ නිසා අප කලින්ම මේක මෙනෙහි කරන්න ඕන. එක මොහොතෙන් net එක පිවෙන මොහොතේදී අප වසර 50ක්, 60ක්, 70ක්, 80ක්, 90ක් ඇතැමිට 100ක් පුරා ගොඩනගාගෙන තියෙන මේ සියලුම භෞතික සම්පත්, මානව සම්පත් සියලක්ම එක මොහොතෙන් තමාට අත්හැරෙන්න සිදු වෙන බව නිතර මෙනෙහි කරන්න කියලා මේ ධාන සූත්‍රයේදී භාගතුන් වහන්සේ අපට අනුශාසනා කරනවා. දෛනික ජීවිතය අප කටයුතු කරද්දී අධ්‍යාපනික වශයෙන්, වෘත්තීයමය වශයෙන්, විශේෂයෙන් සමාජ ජීවිතයේ කටයුතු කරද්දී අපට බොහෝ විට අමතක වෙනවා මේ තියෙන සම්පත් අපට අහිමි වෙනවා කියලා. වැඩි දෙයක් තබා ගිහි පිනතුන් හැටියට ඔබ කරන රැකියාව. ඒ රැකියාව වුණත් ඔබට හැමදාම කරන්න පුළුවන් කමක් නැහැ. ඒ රැකියාවෙන් කිසියම් දවසක විස්රාමයක් සිදු වෙනවා. ඒක අප කලින්ම හිතලා තියන්නට ඕන. අපට තියෙන තනතුරු, රැකියා, වරප්‍රසාද, බලයන් මේ අප ජීවිතේන කාර්යදීම අපට අහිමි වෙන බව කල් තියාම හිතලා තියන්නට ඕන. ඒ විතරක් නෙවෙයි, ඇතැම් විට අපත් එක්ක එකට සමකාලීන ඉන්න අය, අපේ සහෝදර සහෝදරයන් වෙන්න පුළුවන්, ඥාතීන් වෙන්න පුළුවන්, ඇතැම් විට අපට වැඩිහිටියෙ ඉන්න අපේ අමල තාත්තල ගුරුවරුන් වෙන්න පුළුවන්. මේ බොහෝ දෙනෙක් අප ජීවත් වෙන කාලය තුළදීම ඒ අය ජීවිතෙන් සමු ගන්න ආකාරය, අපට ඒ ප්‍රියමනාප දේවල් වලින් වෙන් වෙල යන සිදු වෙන ඉරණම අපේ දැස ඉදිරිපිටදීම අපට දැක ගන්න පුළුවන්. මෙන්න මේ ස්වභාවය කෙනෙක් තේරුම් ගත්තනම් කලින් මේ සඳහා මානසික වශයෙන් සූදානම් වෙනවා. ඒ විතරක් නෙවෙයි, අප ඇසුරු කරන අනිත් අයට පුළුවන් තරම් උපකාරයක් වෙනවා. එයාගේ ජීවිතයේ පාත්‍රාගෙන ඇට විතරක් නෙවෙයි, මේ ජීවිතයෙන් පස්සේ එයාට යහපත සිදුවෙන විදියට, සුගතිගාමි වෙන විදියට ශ්‍රද්ධාව, සීලය, පරිත්‍යාගශීලීත්වය, ශ්‍රුතවන්ත භාවය, ප්‍රඥාව කියන මෙන්න මේ කරුණු දියුණු කරලීම සඳහා විශේෂයෙන් තමගේ දෙමෝපියන්ට, සහෝදර සහෝදරයන්ට, ගිහි පිනතුන් විදියට ඔබට ඉන්න ස්වාමි භාර්යාවන්ට, දරුවන්ට විතරක් නෙවෙයි, ඔබ ඔබේ මුණුමුරු මිනිබිරියන්ටත් මේ යුතුයකම ඔබ කරලා තියනට ඕන. එයට ඔබ ආහාර පාන, ඇඳුම් පැළඳුම් දෙන විතරක් නෙවෙයි, එය සසර ජීවිතයේ සුවපත් වෙනවා දකින කැමති නම් එයට සුභතිගාමී වෙන මාවත ඔබ විසින් විවර කළ දෙන්නට ඕන. ඒක තමයි ඔබේ යුතුයකම. ඒ විතරක් නෙවෙයි, අප සන්තක දේවල් ඕන වෙලාවක සියල්ලක්ම අපට අහිමි වෙන්න පුළුවන්. පිනතුන් දන්නවා ලෝකයේ ඇති වෙන තැමිට ලැබුගෙනි, ගින්දර, සාමාජික උපද්දරව, සුනාමි වැනි වෙස්සනයන් මේ වගේ අවස්ථාවකදී ඇතැම් අයට එක මොහොතින් වසර ගණනාවක් තිස්සේ ගොඩනගාගත්තු සියලුම සම්පත් අහිමි වෙච්ච අවස්ථා ඔබ දැසින් දැකලා ඇති. ඇතැම් විට ඔබට ඔබේ ජීවිත කාලය තුළදී මේ අත්දැකීම ලැබෙනත් ඇති. ඇතැම් විට ඔබේ ළඟම ඥාතීන් ඔබ බලාපොරොත්තු නොවෙච්ච වෙලාවක ඔබට අහිමි වෙච්ච ආකාරය ඔබ දැකලා ඇති. ඇතැමට කෙනෙකුට හිටිය එකම දරුවා සියලුම බලාපොරොත්තු තියාගෙන සිටිය තමාගේ ලෝකය අහිමි වුණා වගේ ඒ දරුවා නැතිවෙච්ච අවස්ථා. ඇතැමට දරුවන් දෙදෙනෙක් හිටපු අය ඒ දරුවන් දෙදෙනාම එකම මොහොතේ ජීවිත සමගත් වූ ආකාරය ඔබ මේ ජීවිත කාලය තුළ දැකලා ඇති. ඇතැමට ඔබට මේ අත්දැකීම ලැබෙලා ඇති. මෙන්න මේ කරුණ පින්වතුනි අප නිතර සිහිපත් කරන්න ඕන. අන්න ඒක දකිනවා නම් අන්නේ බාහිර ලෝකයට වඩා වැඩි දෙයක් තමා ජීවිතය තුළින් උකහා ගන්නට සහ මෙන්න මේ ජීවිත අනතුරට කලින්ම මුහුණ දෙන්න උත්සාහ කරනවා. භාගතුන් වහන්සේ ජීවමාන කාලයේහි ගිහිගේ මහා සම්පත් සමුදායක් අත්හැරලා පැවිදිච්ච කෙනෙක් තමයි රට්ඨපාල හාමුදුරුව කියලා කියන්නේ. මේ රට්ඨපාල හාමුදුරුව සඳහන් කරනවා උන්වහන්සේ පැවිදි වෙන හේතුවිච්ච කාරණා. අප මුලින්ම සඳහන් කළ ආකාරයට එන් එකක් තමයි උපනීති ලෝක අද්දුවෝ කියන එක. ක්‍රමයෙන් අප දිරාවට පත් වෙනවා, ජරා ස්වභාවයට පත් වෙනවා, මරණය කර ළඟා වෙනවා. මෙන්න මේ නිසා තමයි අප ඉක්මනටම දහමට එන්නට ඕන. ඒ වගේම අත්තාන ලෝක අනවිස්සරෝ, නැත්නම් අතාන ලෝක අනවිස්සරෝ, මේ ලෝකයේ සැබෑ පිළිසරණක් අපට නැහැ. බාහිර ලෝකය ගැන අප විශ්වාසය තියාගෙන හිටියට ඒ බාහිර ලෝකයටවත් අප අසරණ වෙච්ච වෙලාවට පිටක් වෙන්න බෑ පිනතුනි. අස්සකෝ ලෝකෝ සම්බන් පහය ගමනියන් සියල්ලක්ම තමාත්තරලයන්ට වෙනවා. එක මොහොතින් අපට මේ ලෝකයක් අත්හරින්න සිද වෙනවා. මෙන්න මේ නිසා අප දහම තුළට එන්නට ඕන. ඒ විතරක් නෙවෙයි පිනතුනි, ඕනෝ ලෝකෝ අතීතෝ තණ්හා දාසෝ, ලෝකෙ කොච්චර සම්පත් අප ගොඩගස්සා ගත්තත් භෞතික දේවල් වලින් කිසිදාක අපට තෘප්තියක් ලබන්න බෑ. එහි අප කැමති දේ කවදාවත් සම්පූර්ණ කරගන්න පුළුවන් කමක් නැහැ. ලැබෙන තවදුරටත් අප ඒක රාශී කරගන්නවා යන්නේ. මෙන්න මේ ස්වභාවයන් අප දැන ගැනීම නිසා තමයි පින්නතුනේ අප වඩා වඩාත්ම දහම තුළට එන්නට ඕන. මේ දේ තේරුම් ගන්නකොට ඒ තේරුම් ගන්න පමණට අප මේ අත්හැරල යන දේට වඩා වැඩි දෙයක් තමාගේ ජීවිතය තුළ ඔහොත් තැම්පත් කරගන්නවා. ආධ්‍යාත්මික වශයෙන් ඉහළ දියුණුවට පත් වෙනවා. මෙන්න මේ ජරා, ව්‍යාධි, මරණ, ප්‍රිය විප්‍රයෝග කියන මේ කරුණු ජීවිතයට එනකොට ඒ කාරණා වලින් මානසිකව නොවැටෙන විදියට ස්ථාවර මනසක් හදා ගන්නවා. මේ අටලෝ දහම තුල කම්පාන වෙන අකම්පිත සිතක් හෝ හැකිතාක් ඉක්මනින් දියුණු කර ගන්නවා. භාගතුන් වහන්සේ සඳහන් කරනවා මෙන්න මේ කරුණ වලින් යුක්ත කෙනා කායික, වාචික, මානසික සංවරයෙන් පුළුවන් තරම් දුරට ඉන්න උත්සාහ කරනවා. ඔහු යකි තාක් දුරට සිල්වත් ජීවිතයක් ගත කරනවා. කායික, වාචික සංවරය ඇති කරගන්නවා මේ ලෝකයේ මේ විදිහට දකින කෙනා කියලා. ඒ විතරක් නෙවෙයි, භාගතුන් වහන්සේ දේශනා කරනවා ලෝකයට සාස්ෘවරයෙක් අවශ්‍යයි. ඒ සාස්ෘවරයෙක්ගේ නිවෙන සැනසෙන දහමක් අවශ්‍ය ඇයි කියන කාරණය බුදුහාඳුරු පැහැදිලි කරනවා. අපට ධර්මයක් අවශ්‍ය වෙන කරුණ අතරින් ප්‍රධාන කාරණා වශයෙන් උන්වහන්සේ දේශනා කළේ ජරා, ව්‍යාධි, මරණ කියන මේ කාරණා. නැත්තම් මහලු වීම, මරණය සහ නැවත ඉපදීම කියන මෙන්න මේ කරුණ නිසා තමයි අපට සම්බුදු දහමක් අවශ්‍ය වන්නේ. සම්බුදුවරයෙකුගේ අනුශාසනාවක් අපට අවශ්‍ය වන්නේ. විශේෂයෙන්ම ඇතැමිට ලෙඩවීම නැති වුණත් මහලුවීම, මරණය සහ නැවත ඉපදීම කියන මෙන්න මේ කාරණා තුන නිසා තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ දහම ලෝකේ බබලන්නේ කියලා දේශනා කළා. දහමක වටිනාකම තියෙන්නේ මෙන්න මේ දේවල් වලට ලෝකයා පත් වෙන නිසා කියලා සඳහන් කළා. මේ තාන සූත්‍රයේදී භාගතුන් වහන්සේ සඳහන් කරන පස්වෙනි කාරණය තමයි කම්මසකෝම්හි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දෝ කම්මපටිසරණෝ යම් කම්මං කරිස්සාමේ කල්යාණං වා පාපකං වා තත් දායාදෝ බරිස්සාමීති අබින්නම් පච්චවේකිතම්බං ඉත්‍යාවා පුරිසේනවා පපජිතේනවා ගහට්ටේනවා. තමා කරන කර්මය තමාට සැබෑ උරුමය කියන එක මෙනෙහි කරන්න කියලා. අර භෞතික වශයෙන් උපයාගෙන තියෙන සියලුම සම්පත් අපත් හැරියත් අපත් නොහැරෙන එක දහමක් තියෙනවා. ඒ තමයි සිත මුල් වෙලා කුසලාකුසල වශයෙන් අපේ යම් කර්ම ශක්තියක් රැස් කරගත්තනම් අන්න ඒක තමයි අපාත් නොහැර අපේ පිටුපස්සේ සෙවණැල්ලක් හා සමනව ගමන් කරන්නේ. මෙන්න මේ කාරණියත් නැවත නැවත සිහිපත් කරන්න කියලා දේශනා කළා. මේක දන්නව නම් කෙනෙක් ඔහු සසරේ දුකට පත් වෙන දේවල් හිත අපිට සිදු කරන්නේ නැහැ. කායිකව හෝ මානසිකව, වාචිකව හෝ මානසිකව ඔහු කිසිම අයහපත්යක් ලෝකෙට කරන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? ඔහු දන්නව ඒක තමන්ට අයිති වෙන දෙයක්. අප ලෝකේ වෙනුවෙන් අයහපතක් කළත් ඒ අයහපතේ ප්‍රධාන කොටස් කරුවා තමාගේ හිත. අන්නේ හිත මුල් වෙලා තමන්ට එහි විපාක ගෙන දෙනවා. ඔහු ඒ දුක් විඳින්න කැමති නැහැ. අනිත් අතට ඔහු දන්නවා සිත මුල් වෙලා මනසාචේ පසන්නේන භාසතේවා කරෝතිවා. හිත පිරිසිදු යමක් කියනවා නම් කරනවා නම් ඔහුට අන්නේ ආනිසංසය ලැබෙනවා. හරියට ඡායාව අනපායිනේ කියපු වගේ තමා පිටුපස්සේ එන සෙවණැල්ලක් හා සමානව ඔහුට මේ ආනිසංස දැක ගන්න පුළුවන්. පින්නතුනි, මේ කුසල කර්ම අපි කරනකොට, පින්කම් කරනකොට එක අතකින් අපේ ජීවිතේ මේ ජීවත් වෙන කාලයේදීම සතුට සැනසීම දිනු වෙනවා. බාහිර වටා පිටාව තමන්ගේ සතුට යහපත වෙනුවෙන් සකස් වෙනවා. තමන්ට ලොකු දිනුවක් මේ ජීවිත කාලය පුරාම සිද වෙනවා. ඒ විතරක් නෙවෙයි, තමා ඇසුරු කරන අනිත් ඇටත් මේ ආනිසංස ආශිර්වාදයේ ආභාසය යනවා. ඔවුන්ටත් මෙන් ප්‍රතිඵල ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, අපේ අමතාක ඇතුළු අපේ බොහෝ ඥාතීන් සසර බොහෝ තැන්වල, මේ විශ්වයේ බොහෝ තැන්වල ඉන්නවා. ඇතැමිට අතීත ආත්මභාවවල අමල තාත්තලා අප දිහා දැකලා අපේ දාන, සීල, භාවනා, සීල, සමාධි, ප්‍රඥා කියන මේ පින්කම් සහ ප්‍රතිපදාවන්හි ආනිසංස එයන් අනුමෝදන් වෙනවා. එයාගේ දරුවෙක් විදිහට ඇතැමිට එයා තවමත් අපව සලකනවා. ඒ නිසා මේකේ ඥාතීන් සුවපත් කරන්නට, ඒගොල්ලන් සතුරු කරන්නට, ඒගොල්ලන්ට පුණ්‍යානුමෝදනා වෙන්නට අපේ ජීවිතයේ පිනට බරව, කුසලයට බරව, දහමට බරව ගත කරන්නට අප උත්සාහ ගන්නට ඕන. මෙන්න මේ කරුණු සඳහන් කළා. ඊළඟට දෙවනි පියවරේදී භාගතුන් වහන්සේ අපට පැහැදිලි කරනවා මේ කාරණා දකින කෙනා මෙතනින් නවතින්නේ නැහැ. ඔහු යොබ්බන මදේ, ජීවිත මදේ, ආරෝග්‍ය මදේ කියන මේ මදයන්ගෙන් දුරුනා විතරක් නෙවෙයි, ඔහු කෙලෙසුන් බැඳීම් අඩු කරගන්න විතරක් නෙවෙයි, මේ දුක් තමාගේ ජීවිතෙන් නොයන විදිහෙහි ප්‍රතිපදාවක නියැලෙනවා. ඒ කොහොමද? ඒ තමයි ඔහු දකිනවා, විශේෂයෙන් ශ්‍රුතවත් ශ්‍රාවකෙක් විදිහට ඔහු දකිනවා, ජරා, ව්‍යාධි, මරණ ක්‍රිය විප්‍රයෝග විතරක් නෙවෙයි මුළු කර්ම චක්‍රයම නිදහස්වන මාර්ගයක් බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. මුලදී අපි කම්මසකත සම්මාදයේ ඉඳලා සුගතිගාමී වීම සඳහා මේ ජීවිත යහපත සඳහා අප දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා හැකියතා කරනවා. දානංච සමචරියංච මෙත්ත චිත්තංච භාවේ කියලා ධර්මයේ සඳහන් වෙනවා. දානමයන් පුණ්‍ය කිරවත්තු, සීලමයන් පුණ්‍ය කිරවත්තු, භාවනාමයන් පුණ්‍ය කිරවත්තු කියලා දේශනා කළා. දාන, සීල, භාවනා කියන මෙන්න මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා ඔහු ජීවිතයේ හැකියතාක දුරට සම්පාදනය කරගන්නවා. අන්නේ මේ ප්‍රතිඵල විදියට සුඛෝ පුඤ්ඤස්ස විචයෝ කියපු විදියට ඔහු පින් කරනවා කියලා කියන්නේ ජීවිතේ වැඩිපුර සැප රැස් කර ගැනීමක් කියලා සඳහන් කළා. ඒ විතරක් නෙවෙයි, ඔහු එතනින් නොනවති කම්මසකත සම්මාදිටියනොත් ඉහළට ගිහිල්ලා ආරි සම්මාදිටිය නැත්නම් චතුසත්‍ය සම්මාදිටිය නැත්නම් දුකේ හට ගැනීම හා නිරෝධය පිළිබඳව සත්‍ය දැක ගන්නට උත්සාහ කරනවා. කල්‍යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කරනකොට ඔහු දන්නවා දුක හටගන්නේ කොහොමද කියලා. දුකේ හට ගැනීම හා නිරෝධය, අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං කියන මෙන්න මේ දුක්ඛ සමුදය සත්‍ය ඔහු දන්නවා. ජරා මරණ ඇති වෙන හේතුව ඇයි? ජරා මරණ ඇති වුනේ ඉපදීම නිසා. ඉපදුනේ ඇයි? භවය නිසා. භවය ඇති වුනේ ඇයි? උපාදාන නිසා. උපාදාන ඇති වුනේ තෘෂ්ණාව නිසා. තෘෂ්ණාව ඇති වුනේ වේදනාව නිසා. මේ වගේ උට ජරා මරණවල හේතු ඔහුට හොඳට තේනවා. මොකද හේතුව එහි මුලටම ගියාම පේන්නේ අවිද්‍යාව කියන කාරණය. එහට දකින්න රූපය මේ මොහොතේ තියෙන දෙයක් විදිහට අපි අනුමනින් මෙනෙහි කළොතින් ඒ ඇසට පේන රූපය කනට ඇහෙන ශබ්දය ඒ තමයි ජීවිතේට ලැබෙනවත් එක්කම ඔව් බාහිර රූපයේ පිළිබඳව මුලා වෙලා බාහිර රූපයේ තමාට ඥාතිවරේ දෙයක් පුද්ගලයෙක් පැනවෙනවා ඒ පැනවුනොතින් ඒ තුල සමාගි හිත බැස ගන්නවා හිත බැස ගන්නා කියලා කියන්නේ ඒ රූපයට අදාළ සියලු දුක් ටික තමාට විඳින සිද්ධ වෙනවා බාහිර කෙනෙක් විතරක් නෙවෙයි ඒක නා තමගේ ශරීරය දෙස බලන විට මේ මොහොතේ පේන රූපයක් තමා දකින්න කියලා හිතුවොතින් ඔහු ඒ රූපය තමාගේ කරගෙන ඒ රූපයට එන ලෙඩ දුක් මහලු වීම මරණ ප්‍රිය විප්‍රයෝග මේ සියලුම දේවල් උන්ට තමාගේ කරගන්න සිද්ධ වෙනවා යම් කිසි කෙනෙක් මේක නුවණින් දැක්වතින් අපේ සමස්ත ජීවිතය කියන්නේ මේ රූපයේ ඉක්මපු තැනක රූපයේ නිරුද්ධ වෙච්ච තැනක තමා මේ මානසික ලෝකය තේරුම් ගන්න අවස්ථාව කියලා දැක්වතින් මනංච පටිච්ච ධම්මේ චුප්පජිති මනෝවිඥානකින අවස්ථාව දැක්වතින් ස්කන්ධ පංචකයේ ලෝකය ස්කන්ධ හතරක් තුල ක්‍රියාත්මක වන ආකාරය දැක්වතින් ඔහුට ඒ සමගම මේ රූපේ නිදහස් වෙන ඒ විතරක් නෙවෙයි නාමයන් තුළත් නිදහස් වෙන මේ නාම රූප දෙකේම නිදහස් වෙන මාවත උඩ පැනවෙනවා ඒ මොකද්ද ඒ තමයි මාර්ග සත්‍ය පැනවෙනවා භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ සුතවත් භාවයේ ලබාගත් කෙනාට මාර්ගය පැනවෙනවා ජරා ව්‍යාධි මරණ ප්‍රිය විප්‍රෝග විතරක් නෙවෙයි මුළු සංසාර චක්‍රයම නිදහස් වෙන ධර්ම චක්‍රය ඔහුට මුණ ගැහෙනවා ඒ මොකද්ද ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය නැත්නම් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව මෙන්න මේ දැනුමට කියන සම්මාදිටිය කියලා ඒ සම්මාදිටි ලබාගත්තු පමණට ඔහු සම්මා සංකල්පය අව්‍යාපාද සංකප්ප නෙක්ඛම සංකප්ප අවිහිංසා සංකප්ප කියන මෙන්න මේ යහපත් සංකල්පන ඇති කරගන්නවා නිතර පංචකාම සම්පත්තියෙන් වෙන් වෙනට ලෝකයට මෛත්‍රිය වඩන්නට සහ ලෝකයට අවහිරයක් හානියක් පීඩාවක් නොවන විදියට ඔහු නිරතුරුව තමගේ සංකල්පන සියල්ලක්ම සම්මේ සත්තා බවන්තු සුඛිතා කියන සීල සත්ව සෝපත්ත්වා කියන මෙත් සිත පාදක කරගෙන ඔහු සියලුම කටයුතු සම්පාදනය කරගන්න කෙනෙක් වෙනවා. ඒ සමගම ඔහුට සීලය පැනවෙනවා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන සීලස්කන්ධය ඔහුගේ ජීවිතය තුළට එනවා. දිට්ඨින් චනෝපගම සීලවා, දස්සනේන සම්පන්නෝ කියපු විදියට මෙන්න මේ ඇත නැත කියන අන්ත දෙක ස්කන්ධ පංචකයේහි රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ පංචකය හට ගැනීම දකින කෙනා නැත කියන අන්තයෙන් උච්ඡේද අන්තයෙන් දුර වෙනවා. ඒ හටගත් කව ස්කන්ධ පංචකය හේතු නිරෝධයෙන් නිරෝධ වීම දකින කෙනා සාසත අන්තයේ ඇත කියන අන්තයෙන් දුර වෙනවා. මෙන්න මේ ඇත සහ නැත කියන අන්ත දෙකම දුර වෙච්ච දර්ශනීය යුක්තව තමයි සැබෑ ශ්‍රාවකයා නිවන් මාගේ ගමන් කරන ශ්‍රාවකයාගේ සීලය ප්‍රඥාවත් එකට ගමන් කරන සීලයක් වෙන්නට ඕන. සීලෙන් ප්‍රඥාවත් ප්‍රඥාවෙන් සීලයත් පිරිසිදු වෙන්නට ඕන. සූත්‍ර ධර්ම රසක භාගතුන් වහන්සේ දේශනා කළ මහා පර්වණ සූත්‍රය ඇතුළු සූත්‍ර රසක සඳහන් කරනවා මේ සීලය සහ ප්‍රඥාව එකට ගමන් කරන ඕන ආකාරය පිළිබඳව. අපරකින් සීලය සමාධි සම්මාත්‍යක සීලයක් වෙන්නට ඕන. ඒක සමාධියට බර වෙච්ච එකක් වෙන්නට ඕන. ඒ විතරක් නෙවෙයි. ඒ සමාධි මාත්‍යක සිතින් ලෝකයේ දේශ ගැමුරින් ත්‍රිලක්ෂණයෙන් බලන විදියට විවේක නිසිතම්, විරාග නිසිතම්, නිරෝධ නිසිතම්, වස්සඟ පරිණාමයෙන් කියපු විදියට විවේකයට, විරාගයට, නිරෝධයට, නිවනට බරව අප මේ සදහම් මග යන්නට ඕන. අන්න එලෙස රකින සීලය තමයි මාර්ගංගා අංගයන් බවට පත් වෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේහි සීලස්කන්ධය සම්පූර්ණ වෙන්නේ මෙන්න මේ දර්ශන යුක්ත සීලය රකින කෙනා. එනිසා බුදුහාඳුර නිතර අපට අවධාරණය කළා සම්මාදිට්ඨි පුරේ ජවන් කියන කාරණය. අපරකින සීලය සම්මාදිට්ඨියේ පෙරමුණ යන්නට ඕන. ඒකයි උන්වහන්සේ දේශනා කළේ ජානතෝහම් භික්කවේ පස්සතෝ ආස්වනං කයං වදාමි නොඅජානතෝ නොඅපස්සතෝ කියලා. ආස්ත්‍රයන්ගේ ශේවීම මේ සත්‍ය දකින කෙනාට, දන්න කෙනාට උන්වහන්සේ පනවල තියෙන්නේ. ඒ නිසා පනිතරම රකින්න සීලය උදෙක් සුගතිය පාදක කරගෙන රකින්න පංච සීලෙන් පමණක් නොනවති. එනි මේ ලෝකෝත්තර දර්ශනයක් සහිතව රකින්න සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්පූර්ණ වෙන විදියට, නැත්නම් ආජීව අට්ටමක සීලය සම්පූර්ණ වෙන විදියටම අපේ ජීවිතයේ සැබැලසම සීලය සම්බන්ධ කරගන්නට අප උත්සාහ ගන්නට ඕන. අන්නේ සීලය අපට මේ ජීවිතයේ තුලම් දීම සැනසීමට සතුටට හේතු වෙන කාරණයක් වෙනවා. ඒ සීලය අපට කවදාවත් බරක් අපහසුාවක් වෙන්නේ නැහැ. ඒක අපට බොහොම පහසුවක් විවේකයක් සැනසීමක් ලැබෙනවා. දිනෙන් දින සතුට දිනු වෙන කාරණයක් බවට පත් වෙනවා. මෙන්න මේ විදිහට සීලය සම්පූර්ණ කරන කෙනා එතනින් නොනවති අකුසල් දුරු කරන්නටත් කුසලයේ වඩන්නටත් නිතර උත්සාහ කිරීම වශයෙන් සම්මා වායාමය සම්පූර්ණ කරමින් ඔහු සම්මා සතිය තුළ කාය වේදනා චිත්ත ධම්ම කියන මෙන්න මේ හතරෙහි සිත පිහිටුවාගෙන එක අතකින් වර්තමානයේ තුල සතිපට්ඨානෙ දිනු කරගෙන ගන්න ගමන් අනෙක් අතින් සතිපට්ඨාන භාවනා විදියට මේ ස්කන්ධ පංචකයෙහි හට ගැනීම නිරෝධය සමුදය ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති කියන මෙන්න මේ යථාර්ථය විදර්ශනා භාවනාව විපස්සනා භාවනාව පාදක කරගත්තු සමුදය වය හට ගැනීම නිරෝධය දකින කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ ආර්ෂිංග මාර්ගය තුළ සම්මාදිට්ඨියෙන් ආරම්භ වෙන මේ ගමන් මඟ සම්මා සමාධියෙන් වඩාත්ම ඉහළ තලයට ගිහිල්ලා සමාහිතෝ භික්ඛවේ භික්ඛෝ යථා භූතං පජානාති කියපු විදියට සමාධිමත් වෙච්ච සිතක් ඇති කරගත්තු කෙනා ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, ඊළඟට චක්කු විඥාන අනිත්‍යයි ආදී වශයෙන් ඇස කන ආදී ආයතන, රූප ශබ්ද ආදී අරමුණු, ඊළඟට චක්කු විඥාන ආදී විඥාන මේ හැම දෙයක්ම හේතු ඇති කාලේ හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධ වෙන දෙයක් බහු දකිනවා. ඒ විතරක් නෙවෙයි, යකිතෙන් ගත්තොතින් නාම රූප විඥාන කියන කාරණා දෙක යම් කිසි සමුදය ධම්මං සප්පංකන් නිරෝධ ධම්මං හේතු ඇති කාලේ හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධ වෙන බව දකිනවා. ඉති ඉමස්මින් සති දන් හොති, ඉමස්මින් අසති දන් හොති කියපු විදියට මේ ඇති කාලේ මේක හටගත්තා, මේ නැති කාලේ මේ නෑ කියලා දන්නවා. ඉමස් උප්පාදාය ධම් උප්පජ්ජති, ඉමස්ස නිරෝධාය ධම් නිරුජ්ජති. මේ හට ගැනීම මේක හට ගන්නවා, මේ නිරෝධයෙන් මෙහි නිරෝධය දකිනවා කියලා ඔහු මේ සමුදය වැය දෙක හට ගැනීම වැයවීම දකිනවා. දකින්න දකින්න ඔහු දකින්නේ බාහිර රූපය මේ වෙලාවේ සම්පූර්ණ නිදහස් වෙච්ච ලෝකයක් මේ තියෙන්නේ. අපි දරුවා කියලා ගත්තට, අප දෙයක් කියලා ගත්තට, අප තමාගේ ශරීරය කියලා ගත්තට මේ අපි ගන්නේ අර කලින් වර්ණ රූපයේ, ශබ්ද රූපයේ, ගන්ධ රූපයේ, රස රූපයේ, පොට්ටබ්බ රූපය ආදී මෙන්න මේ රූප නැත්තම් රූප 28ම කිසියම් දෙයක් අපි ගන්නවා නම් අපේ බොහෝ විට ගන්නේ ඒ නිරුද්ධ වෙච්ච රූපය නිරුද්ධ වෙච්ච බව නොදෙන ස්පර්ශ සමුදයන්තෙහි අවිද්‍යා සහගතව අපේ හිත බැස ගැනීම වශයෙන්ොයි අප මේ නිරුද්ධ වෙච්ච ලෝකයක් ගන්නෙ. අන්නේ ගන්න නිසා මේ දුක හටගන්නේ කියලා දැක්කොතින් ඔව් වහවහම මෙන්න මේ දුකෙන් නිදහසන ආකාරයට මේ ස්කන්ධ පංචකයේ සමුදය වැය හට ගැනීම නිරෝධය දකින කෙනෙක් බවට පත් වෙනවා. ඒ දකින දකින්න ඕ අවිද්‍යාව දුරු වෙනවා. අවිද්‍යාවත් වේම අසේසි විරාග නිරෝධහ සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධහ විඥාන නිරෝධෝ, විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ ආදී වශයෙන් ගිහිල්ලා භව නිරෝධහ ජාති නිරෝධෝ, ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සම්භවන්තේ කියන විදියට දුක දෝමන සුපායාස නිරුද්ධන්තේ කියපු විදියට ඕ සියලුම දුක් සමුදාය නිදහස් වෙන විදියට ජරා ව්‍යාධි මරණ ප්‍රිය විප්‍රයෝග කියන මෙන්න මේ සාමාන්‍ය දුකෙන් විතරක් නෙවෙයි අවිඤ්ඤා පත්‍ය සංඛාරා කියන තැන තියෙන පුඤ්ඤාවි සංඛාර අපුඤ්ඤාවි සංඛාර ආනෙන්ජාවි සංඛාර වශයෙන් සඳහන් කරන මෙන්න මේ කර්ම චක්‍රයෙන්ම නැත්තම් කර්ම භව උත්පත්ති භවයේ සිද්ධවන්නට හේතු වන මෙන්න මේ සකල විද සංස්කාර වලිනුත් මුළු භවයෙන්ම කර්ම චක්‍රයම නිදහස් වෙන විදියට ඔහු මේ ගමන් මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පාදක කරගෙනම නිරතුරුව පුහුණු කරන කෙනෙක් බවට පත් වෙනවා. මහලු වීම, ලෙඩවීම, මරණය, ප්‍රිය විප්‍රයෝගය සහ තමා කරන කර්මය තමාට එන බව දන්න කෙනා මෙන්න මේ සියලුම දේවල් වලින් මේ මුළු ලෝකයෙන්ම ස්කන්ධ පංචක ලෝකයෙන්ම නිදහස් වෙන්නට කටයුතු කරනවා. මෙන්න මේක තමයි සැබෑ ආරි ශ්‍රාවකයෙක්ගේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ ගියපු ශ්‍රාවකයෙක්ගේ ප්‍රධාන ජීවිත අභිලාෂය බවට පත් වෙන්නට ඕන. මෙන්න මේ සියලුම දුක් වලින් නිදහස් වෙන්න. ඒ දුකෙන් නිදහස් වීම පිණිසනේ මරණයෙන් පස්සේ අත්වන ඉරණමක් නෙවෙයි. අජර අමර කියන මේ තත්ත්වයට පත් වෙන පිණිසනේ අප ජීවත් වෙන කාලෙදිමයි. ඒක සාන්තෘෂ්ඨික ප්‍රතිඵලයක්. මේක අකාලික වූ ප්‍රතිඵලයක්. මේ ජීවිත කාලය තුළදීම ජරා, ව්‍යාධි, මරණ, ප්‍රිය විප්‍රෝග විතරක් නෙවෙයි මුළු කර්ම චක්‍රයමත් නිදහස් වෙන්නට පුළුවන් අපට මරණයට පත් වෙන කලින්ම. මේක තමයි ධර්මයේ තියෙන විශේෂත්වය. ලෝකයානිත් බොහෝ ආගම් දහම් වලින් කරන්නේ මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන ලෝකයක්, මරණයෙන් පස්සේ විමුක්තිය, මෝක්ෂයක් කියන ලෝකෙක බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ තමන්ගේ නෙත් දෙක පියවෙන කලින්ම අජරාමර තත්වයට මහලු වීම, ලෙඩවීම, මරණ තත්වයන්ගෙන් නිදහස් වෙන අවතක් නැත්නම් සෝපතිසේස නිර්වාණ ධාතුවක් දේශනා කළේ. ක්ලේශ උපදී ආදී උපදීන් දුරු කරලා ඒ තම දුරටත් මේ ස්කන්ධ සහිත වූ ලෝකය නැත්නම් මේ කාරණා ටික තිබිද්දී අපට නිවන් දකින්න ක්‍රමයක් දේශනා කළේ. කන්ද උපදී ඉතුරු වෙද්දී අපට අනිත් උපදී සියල්ලක්ම දුරු කරන්න පුළුවන්. ඒකට කියන්නේ සෝපතිසේස නිර්වාණ ධාතුව කියලා. රහතන් වහන්සේලා මුලින්පත් වෙන්නේ සෝපතිසේස නිර්වාණ ධාතුවට. ඊට පස්සේ උන්වහන්සේලා තවදුරටත් ලෝකයට ධර්මයෙන් සේවය කරලා උන්වහන්සේලා ස්කන්ධ පංචක සහිත ලෝකයනොත් හරියට පහනක් නිවේ ගියා වගේ නැවත ලෝකයට නොයන විදියට උන්වහන්සේලා අනුපතිසේස නිර්වාණ ධාතුවෙන් පිරුවන් පාවා දරනවා. ඉතින් මෙවැනි නිවන සැනසෙන ධර්මයක් අපට දේශනා කළ තියෙනවා. ඒ නිසා පින්තුනි අප මේ ජීවත් වෙන කාලයේදීම ජරා මරණ වලින් නිදහස් වෙලා සැනසීමෙන් කාලය ගත කරන්නටත් ඒ නිවන සැනසෙන ධර්ම මුළු ලෝකයට ප්‍රදානය කරන්නටත් අප අපේ මේ ජීවිතය ගත කරන්න ඕන, කැප කරන්න ඕන. ඒක තමයි අප ලබා ගන්නා වූ මේ උතුම් සද්ධර්මයට අපට ලැබෙච්ච මේ පහසුකම් වලට අපට දැක්විය හැකි උපරිම ප්‍රඥාවේයයි. ඒ සඳහා කටයුතු කරන්න ඔබ අප හැම දෙනෙක් උත්සාහ කරමු. විශේෂයෙන් මරණ සතිය වඩමින් ජීවිතය අප්‍රමාදී බව දියුණු කරගෙන ප්‍රිය විප්‍රයෝග ආදී සියලු දුක් වලින් නිදහස් වන්නටත් හුදෙක් පුණ්‍ය කර්ම වලින් විතරක් නෙවෙයි මුළු කර්ම චක්‍රයෙන්ම නිදහස් වන ආකාරයට අප අපේ ජීවිතයේ ආනන්ද අපි සංඛාර සහිත වූ සියලු සංස්කාරයන්ගෙන් නිදහස් වන ආකාරයටම අපේ ජීවිත පවත්වා ගන්න උත්සාහ කරමු. මුළු කර්ම චක්‍රයම නිදහස් වෙලා ධර්ම චක්‍රයෙන් ජීවිත ජය ගන්නට අදිස්ථාන කරගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී සම්පන්නිය, දිගාසිරි සම්පන්නකල සේවා. අද විශේෂයෙන් මේ ධර්ම දේශනාව සිද්ධ කිරීමෙන් ඔබ බලාපොරොත්තු වන්නේ අද දින උපන්දිනය සමරන මල්කී මුණසිංහ මහත්මියට ආශිර්වාද කරන්නට. එතුමිය ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ දිනු වෙනුවෙන් දීර්ඝ කාලයක් කැපවෙච්ච උපාසිකාවක්. එතුමිය විහාරස්ථානයේ භෞතික දියුණුව සිදු කරන්නට විශාල කැපවීමක් කළා විතරක් නෙවෙයි විහාරයේ වැඩවෙසෙන ස්වාමින් වහන්සේලාගේ අධ්‍යාපනික සහ ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් මහත් වූ කැපවීමක්, පරිත්‍යාගයක් සිදු කරපු කාන්තාවක්. ඒ වගේම අජිත් අනුරුද්ධ මුණසිංහ මහත්මයා ස්වාමින් වහන්සේලාට ඉතාම ගෞරවයෙන්, ඉතාම ශ්‍රද්ධාවෙන් කටයුතු කරන කෙනෙක්. ඉතින් ඒ දෙපළටම අප මේ වෙලාවේ ආශිර්වාද කරනවා. ඒ වගේමයි විහාරස්ථානයේ වැඩවසන නායක ස්වාමීන් වහන්සේ අවුරුදු 99ක් ගත වෙච්ච වයෝවෘද්ධම ස්වාමින් වහන්සේ, උන්වහන්සේ ඇතුළු ස්වාමින් වහන්සේලා 8 නමක් විහාරස්ථානයේ වැඩ සිටිනවා. ඒ සියලුම ස්වාමින් වහන්සේලාටත් අප මේ පින අනුමෝදන් කරනවා. උන්වහන්සේලා හැම දිනාගෙම අධ්‍යාපනික සහ ආධ්‍යාත්මික දියුණුව සඵල කරගන්නට, නිදුක් නිරෝගී සම්පන්නිය සලසා ගන්නට සහ උන්වහන්සේලාට උතුම් නිර්වාණ උපදේශ සාක්ෂාත් කරගන්නට මේ උතුම් පින හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එවාගේම මේ විහාරස්ථානයේ දියුණු වෙනුවෙන් දිවානයෙන් දෙක්වි කටයුතු කරන සුසන්ත සෙනරත් මහත්මයාටත් එවාගේම මේ ධර්ම ප්‍රචාර කටයුතු සඳහා අනුග්‍රහ දක්වන සඳරුවා මහත්මයා එවාගේම කුෂාන් මහත්මයාතුළු ඒ සැදැහැවත් පින්තුතුන් හැම දිනටම අප මේ පින අනුමෝදන් කරනවා. යත්තන්ගේ සියලු සත් ප්‍රාර්ථනා සපරවන්නට මේ උතුම් පිනත් ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛාං භයං පන්තා ච නින්භයං සෝකම් පන්තා ච නිස්සෝකාං හොන්තු සම්බේ පිපානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින්ත වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා.